නිවැරදි දැක්ම තාපසයෙකුට තිබුණාම වැඩිපුරම දුක් වෙන්නේ නැත්තේ. ඇයි? නිවැරදි දැක්ම නැති කෙනාට දුක අඩු. එයාට තේරිලා නැහැ. හැමදේම ඕනවට වඩා තේරෙන කෙනාට දුකත් වැඩි. මෙච්චර තේරිලා මම එතර උන්නේ නැහැ. මම මේක නිමා කරගත්තේ නැහැ. මගේ මිනිස්සුත් භවයට අවශ්‍ය දේ මට කරගන්න බැරි. ඒක දුකත් එයාටමයි වැඩි. ජීවත් වෙන හැම මොහොතක් තුළම අපට දුක් වෙන්න කාරණාවකුත් සතුට වෙන්න කාරණාවකුත් තියෙනවා. මේ හැමදේම දාලා යන්න මට සිද්ධ වෙනවා. හැමදේම කවදාරි දවසකට මට අහිමි වෙනවා. මොකද්ද ඒකේ පරම සත්‍ය? අහිමි වෙන්න තියෙන දේවල් විතරයි අපට ලැබෙන්නේ. ඉමි වෙන්න තියෙන දේවල් මොකවත් ලැබෙන්නේ නැහැ. ඇයි? ඉමි වෙන්න දේවල් ලැබුණාම ඒක අහිමි වෙන්නේ නැහනේ. සදාකාලික නෑ වස්තුව. ස්ථිර නෑ මේ ලෝකේ කිසිම දෙයක්. අස්ථිර ලෝකයක ඉමි වෙන්න කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඇයි ඉමි වෙනවයි කියලා කියන මගෙත් එක්ක සංසාරේ යන්න එපාය. අයිමි වෙන දේවල් ලැබෙනවා ඒක කවදරි නැති වෙනවනේ. දිරාපත් වෙනවා. දාලා යන්න වෙනවා. එහෙනම් අයිමි වෙන දේවල් තමයි අපට ඔක්කොම ලැබිලා තියෙන්නේ. මේක අපි දකින්න ඕනේ මේ පරිසරය තුල, කුටිය තුල, දෛනික ජීවිතය තුල, මේ සංඝ ඇසුර තුල. උන්වහන්සේලා ගැසුර අපට අයිමි වෙනවා. අයිමි වෙන්න නිසා තමයි මේක ලැබිලා තියෙන්නේ. ඉමි වෙනවා නම් මට අවුරුදු 8ක් විතර ඇති ආශ්‍රමයේදී එක මාතෘකාවක් දීලා කතා කරන්න දෙනවා. හැමෝටම දුන්න එක එක කාරණා කතා කරන්න. මට පළවෙනි වතාවේ ජීවිතයේ අණුව ගැන කතා කරන්න මට ඒ අවස්ථාව හම්බුණා. අණුව ගැන මට කතා කරන්න කිව්වා. අණු ගැන විස්තර කරනකොට මගේ සතුට මට කියලා නිම කරන්න මට තේරුණා. මේක මම මෙතන නෙමෙයි තේරුම් ගත්තේ. මේක මෙතන අවබෝධයක් නෙමෙයි. මේක මට මේ ඉරාඳට වඩා මට ඒක විශ්වාසයෙන් තේරුණා. ඒක මම සංසාරේ වඩාගෙන ආපු එකක්. මේක පෙරගෙන ආපු එකක්. මේක මෙතන ආපු එකක් නෙමෙයි. මේ ආශ්‍රමයේ ධර්මවත් මේ සීයාගේ ඇසුරෙන්වත් මේ කාවේ නෑ. මේක මේ මෙතන එකක් නෙමෙයි. එච්චර විස්තිරව මට දැනුණා. ඒ තරම් සතුට ඒක ඒ පෙර ගෙනාපු එකක් මේ මතු වෙන්නේ කියලා. ඊට පස්සේ ගුරුවරයා ඇහුවා මේ සතුටට හේතුව මම දන්නවා, දුකට හේතුව මොකද්ද? මට ස්වාමිනී මේ දැනුම මතුනේ මේක මගෙන් වෙන්නේ නැහැ. මතු හොන් නැත්තම් මතු වෙනකන් එයා මගෙත් එක්ක ඉන්නවා. මේක මතු වුණානේ. මෙයා මගෙන් අයින් වෙනවා. මට අයිමි වෙනවා මෙයා. ඇයි එහෙම කියන්නේ? දැන් මේක මතු වෙච්ච නිසා මම මේක ගවේෂණය කරනවා. මේක තුල මට තේරිච්ච නැති දේවල් තේරුම් ගන්නවා. මීට වඩා ගැඹුරු දේවල් මම හොයා ගන්නවා. ප්‍රත්‍යක්ෂ කරන එදාට මේ මතුවෙච්ච දැනුම මාව අත්හැරලා යන එක නැති වෙන්න තමයි මට ඇති වුනේ ඒක. ගුරුවරයා පළවෙනි වතාවටම ලෝළු වත ගැව්වේ. සාමාන්‍යයෙන් අල්ලන්නේ නැහැ. ශිෂ්‍යෙක් අල්ලන්නේ නැහැ. ඒක අල්ලන්න ඉතුණා. අදටත් මේ තේරෙන හැම ධර්මතාවයක් තුළම මම මේක දකිනවා. එදා මට අවුරුදු 8යි. දැනුත් ඒ මානසිකත්වයේ තමයි මට තියෙන්නේ. මේ නිවැරදි සම්මාවෙන් මම දකින හැම නාම රූපයතුලින් මම ඒක දකිනවා. ඒ ධර්මය මම දකින්නේ ඒක හයිමි වෙන්න තියෙන නිසා. ඇයි මම මේක නොදකින්නේ? ඇයි මේක නොතේරෙන්නේ? ඒක හයිමි වෙන්න නැහැ. ඒ නිසා ඒකට අපට ලැබෙන හැම අසුරක්ම හයිමි වෙනවා. රජකම නොලැබෙන්නේ ඇයි? රජකම හයිමි වෙන්න යට නැහැ. රජකම ලැබෙන්නේ ඇයි? හයිමි වෙන්න තියෙන. එන අවුරුදු පහෙන් එක යනවා. නැත්තම් 10ෙන් යනවා. නැත්තම් 16ෙන් යනවා. නැත්තම් මැරෙනකොට යනවා. යනවාමයි. මේ යන්න තමයි ඒක ලැබිලා තියෙන්නේ. එනං අපට ලැබෙනවා කියලා කියනකොටම අපි සතුටු වෙන්න ඕනේ. මේ දේ අනිවාර්යයෙන්ම අයිමි වෙනවා. ලැබෙන්නේ නැති එකටත් සතුටු වෙන්න ඕනේ. ඇයි? ඒකේ අයිමි වෙන්න දෙයක් තිබිලා නැහැ. ඒ නිසා ඒක කවදාවත් අපට ලැබෙන්නේ නැහැ. ගුණා කීර්තිමත්තුන්ගේ ජීවිත ආරම් බැලුවාම අවසාන කාලේ ඒක අයිමි වෙලා මොක්කු දීලා බිමදිගේ හරන් යන්නේ. කියන ආනන්ද කැඩිච්ච කරත්තයක් වගේ. ඇයි ඉරදීෙන් ගිල එතන වැඩෙන්න බෑ? ඒ කයේ ශක්තිය එච්චර දුර්වලයි. දැන් මොකවත් බෑ. දෙපැත්තෙන් අල්ලලා බොහොම අමාරුවෙන් හරන් යන්නේ. මග දිගේ පාචනය වෙලා හරි අමාරුවෙන් යන්නේ. එහෙනම් ලෞතුරා බුදුවරු යමාමා පෙරහරපාපු තථාගතයන් වහන්සේලාගේ ආයුෂ අයිමි වුණා. නිරෝගිකම අයිමි වුණා. විවේකයේ අයිමි වුණා. බුද්ධත්වයේ පිරිනිවන් පානකොට අයිමි වෙනවා. බුද්ධත්ම අයිමි වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැමදේම අයිමි වෙනවා. ඇයි? ලැබුණේ අයිමි වෙන්න. නොලැබෙන්නේ අයිමි නොවන්න. මේ සම්මාව අපට මේ තියෙන නාම රූප වල මේ කියන පරිසරය තුළ දෛනික ජීවිතය තුළ දකින්න පුළුවන් නම් මං හිතන්නේ එයාට වඩා ලෝක විවේකීටපත් වෙච්ච කෙනෙක් ඉඳී කියලා. පවෙන්දා ගුරුවරයා ඇවිල්ලා මට ස්තුති කළා. පොඩීනේ මට කියන පුතා ගොඩාක් ස්තුති. ඊයේ කමඨාන මමත් ඉගෙන ගත්තා. ඊපස්සේ දැන් කට්ටිය බුදුමම පොඩි එකාගෙන් ඉගෙන ගත්තා. මොකද්ද? එයාගේ මෑණියෝ යට පොඩක් සැරෙන් කතා කරලා තිනවා. යට ඉනාගින් තිනවා. ඊපස්සේ අර ඇයි ඉනාවෙන්නේ මේ ඔයාගේ මේ අඩුවට නෙමෙයි බනින්නේ. බහින්නේ නැවත බැනුම් නොහාන්න නිසා. ඇයි ඒක බැන්නම ඒක ඉවරනේ කර්මය. නැවත ඒක එන්නේ. බනින්න තු තියාගෙන ඉතු කවදරි මේක එනවා. මේ ලෝකේ සිදුවෙන හැම දෙයක්ම නැවත නොසිදුවෙන්න තමයි මේ සිදුවෙන්නේ. සිදු නොවෙන්න තියෙන දේවල් කවදාද සිදු වෙන්න තමයි රැඳිලා තියෙන්නේ. මේතේක හම්බ වුණේ නැවත මේතේක නොලැබෙන්න. අනිත්තේ හම්බු නැත්තේ ඒක අනාගතේ වෙන්න තියෙන එකක්. ලැබෙන්න තියෙන එකක්. මේක හම්බුණා මේක ඉවර වෙනවා. ඒක ඉවර වෙන්න දෙයක් තිබිලා නැහැ. ඒ නිසා ඒක හම්බ වුණේ නැහැ. හම්බ වුණොත් ඒකත් ඉවර වෙනවා. අපට හම්බ වෙන හැම නින්දාවක්ම අපකීර්තියක්ම අගෞරවයක්ම අපවාදයක්ම හැම එකක්ම ඒ ලැබෙන්නේ ඇයි? ඒක නැවත ජීවිතේ නොලැබෙන නිසා. ඒක ඉවර වෙන නිසා. ඉවර වෙන්නේ නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. හැම මොහොතක් ගන්න මේ සම්මාවෙන් ලෝකේ බලන්න ඕනේ. අපි පුදුජන ලෝකේ ජීවත් වෙනකොට අපේ මනසේ ස්වභාවයක් තියෙනවා. දුක සැප කියලා ස්වභාවයක් තියෙනවා. මේ කටලෝ දාම එක කොටසක්. සැප කියලා අපි ගන්නෙ මොනවද? දුක කියලා මොනවද ගන්නෙ කියලා බැලුවාම ඒක හරි මේ එකට කියනවා මේ අඥානකමක් වාගේ ඒක මේ අනුවණකමින් ඇතිවෙච්ච ධර්මතාවයක්. මේ ලෝකේ මිනිස්සු දුක් වෙන්නේ නොලැබිච්ච දේවල් වලට නෙමෙයි. මට ගුවන් යානාවක් හම්බ වුණා. එහෙම හඳන මිනිස්සු ඉන්නවද? මට කෝච්චියේ රියදුරුකම හම්බ වුණා. මට මේ මාමුදේ පීනන්න අවස්ථාව හම්බුනේ. එහෙම හඳන්නේ නැහැ. එහෙම හඳන්නේ නැහැ. නොලැබිච්ච දේවල් වලට හඳන්නේ. ලැබිච්ච දේවල් වලට මිනිස්සු හඳන්නේ. ඇයි මේ ලැබිච්ච දේවල් වලට හඳන්නේ? මේක නඩත්තු කරගන්න බෑ. මේක හයිමි වෙනවා. ඒකට හඳනවා. තව කණ්ඩායමක් ඉන්නවා. හම්බෙච්ච දේ අයින් වුණාට පස්සෙත් හඳනවා. නම් මේ ලෝකේ මිනිසුන්ගේ තියෙන දුකට හේතුවක් තමයි ලැබිච්ච දේ අයින් වුණාට පස්සේ ඇතිවෙන මානසිකත්වය. නොලැබිච්ච දෙයට කවුරු දුක් වෙන්නේ නැයි? ඒක ලැබිලා නැයි? දුක් වෙන්න හේතුවක් නැහැ. ලැබිලා අයින් වෙච්ච නිසා මිනිස්සු හඬනවා. ලැබිච්ච දේ නඩත්තු කරගන්න බැරිවත් මිනිස්සු හඬනවා. එහෙනම් මේ ලැබීම තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි ඇත්තටම සන්තෝෂෙන්න ඕනේ ලැබිච්ච විහාරාධිපතිකමට නෙමෙයි, නොලැබිච්ච විහාරාධිපතිකමට. ඇයි? ඒක තුල දුකක් නැහැ. අම්බෙච්ච දානට නෙමෙයි දුක් වෙන්න ඕනේ, නොහම්බෙච්ච එකටයි සන්තෝෂ වෙන්න ඕනේ. ඇයි? ඒකේ ඒම එකක් තිබුණ නැහැ. හැබැයි අපි පුරුදු වෙලා තියෙන අරපත්තටයි අපි පුතුජනයි. දාසක් මණ්ඩල සම්මාදිට්ඨි කියලා කිව්වාම ක්‍රම 10ක් තියෙන්නපායි. එහෙනම් මේ විදිහට මේ ලෝකයේ නිවැරදි ලෙස අපිට දකින්න පුළුවන් නම් හැම නාම රූපයක් වලම මේ දැක්මින් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් සාමාන්‍ය අපි අපවත් වෙනවා නෙමෙයි. ඉපදෙනකොට අපවත්කම අරගෙන ආවා සම්පූර්ණ වුණා. එම නෙමෙයි මම වයසට ගියා නෙමෙයි. වයසට යන එක මං එනකොට අරන් ආවා. ඒක සිද්ධ වුණා. දැන් මං ඉපදෙනකොටම වයසට යාම මන්තුල තිබුණ නැද්ද? ලෙඩවීමක් තිබුණා. මරණයක් තිබුණා. හැබැයි ඒක ප්‍රතිඵල දෙන ටික කල් ගියා. කාලය විතරයි වෙනස්. නැත්නම් ඒක මන්තුල තියෙනවා. දැන් තා විනාඩි දෙකෙන් මැරෙන්න බැරිද? පුළුවන්. විනාඩි පහෙන් පුළුවන්. එත උදේ පුළුවන්. තාම ක්‍රියාත්මක වුන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. හැබැයි අපි හිතනවා බලන්නකො හොඳට හිටපු හාමුදුර එක පාට අපවත්න අපවත් උනා නෙමෙයි. එනකොට අපවත් වීම අරගෙන ආවා. මෙච්චර කාලයක් එක පරිසම් දුන්නේ කාලය තිබුණා. දැන් ඒක පරිසම් දුන්නා. ඒක සම්පූර්ණ වුණා. ඒ ධර්මතාවය සම්පූර්ණ වුණා. දැන් ලැබිලා තියෙන හැම දෙයක්ම කවදාරි දවසක අයිමි වෙනවා. සෝතාපන්න ඵලය, සකෘදාගාමි ඵලය ලැබෙනකොට මොකද වෙන්නේ? අයිමි වෙනවා. පුළුවන් දෙයක් නෑ. ඒක අයිමි කරන්නේ සෝතාපන්න ඵලෙන් මං ඉන්නවා කියලා ඉන්න පුළුවන්ද? රාත් වෙනකොට අර පල්ලෙයා ඵල තුනම අයිමි. නිරෝධ සමාපත්තියට එනකොට අර මොකවත් නෑ. අරවත් එක්ක නිරෝධ වෙලා ඒ දෙනකොට ඔක්කොම ඒදිලා ඔක්කොම නිරෝධගාමිනී වෙලා මම රාත් වෙන්නේ නෑ. සෝතාපන්න ඵලය මට මං හරි කැමති ඉඳන් මං ඒක රකින්න ලෝකේ කාටවත් එහෙම නවත්තන්න බෑ. ලැබෙන හැම දෙයක්ම අහිමි වෙනවා. නිරෝධ සමාපත්තිය අහිමි වෙනවා පිරිනිවන් පානකොට. හැබැයි ඒ අවබෝධය මං අතාරින්නේ නෑ. නිරෝධ සමාපත්තිය දාලා යන්නේ නෑ කියලා ඕම අල්ලගෙන ඉන්න පුළුවන් බෑ. පුවත් වෙනකොට පිරිනිවන් පානකොට ඒ තියෙන අවබෝධ දැනුම් ඒ ප්‍රත්‍යක්ෂ ඒ ඵල ඔක්කොම අත්හරින්න ඕනේ. ඒ ඔක්කොම නැති වෙනවා. එදා තිබිච්ච නිරෝගීකම දැන් තියෙනවද? ඇයි? එදා රෝගීකමෙන් ආවනම් අද නිරෝගිමත්. ඇයි? රෝගීකම කවදරේ අයිමි වෙනවනේ. අයිමි වුණාම නිරෝගීකම හම් වෙනවා. ඉපදිනකොට නිරෝගිනේ. ඒ කියන්නේ ඒක අයිමි වුණාම කවුද? රෝගියා. සිදුවත් කුමරු මේක දැක්කා. ඉපදෙන කට්ටිය ලෙඩ වශයෙන් ඉපදෙන්නේ නිරෝගිමත්ද? නිරෝගිමත්. නිරෝගිමත් ඉපදුනත් ඒක හයිමි උනම් ලෙඩුනේ. එහෙනම් ලෙඩවීම අනිවාර්ය ධර්මතාවයක්. ඉපදෙනකොට මිනිස්සු වයසද නැ? බොහොම මෙලාමකයි. එහෙනම් ලාමකකම හයිමි උනම වයසකකම එනවා. එහෙනම් වයසටත් යනවා. ඉපදෙනවා. ඉපදීම හයිමි වෙනකොට අනිවාර්යෙන් මැරෙනවා. කොහොමද සතරමා නිමිති දැක්ක ඇති? උන්වහන්සේ බලන්නේ අනුසෝතගාමියෝ නෙමෙයි. ඇයි? පාරමිතා සම්පූර්ණනේ. පාරමිතා සම්පූර්ණ වෙච්ච බෝධිසත්වෙක් බලන්නේ මේ රාතෙක් ගැහෙයි. යාට පේන්නේ රාතෙක් ගැහෙයි. ඇයි? හැලින් ගැටින් දෙක බැලන්ස් වෙලා පේන්නේ යාට. දැන් අපි බලන්නේ එක්කෝ ඇලිම එල්ලිලා නැත්නම් ගැටීම එල්ලිලා. එහෙම නැත්නම් දෙකට අපට ඕන විදිහට දුස්තියක් හදලා ඒක ඊටගෙන බලනවා. පාරමිතා සම්පූර්ණ වෙච්ච කෙනාට පේන්නේ දෙක බැලන්ස් වෙලා 150. ඒ 150ට බැලන්ස් වෙච්ච ගමන් එයාට පේන්නේ 아무තු විදිහට ලෝකෙ. ඉපදීම ලැබුණොත් ලැබිච්ච දේ අයිමි වෙනවා. අයිමි වෙන්නේ කොහමද? මරණය. නිරෝගීකම ලැබුණොත් ඒක අයිමි වෙනවා. අයිමි වෙන්නේ රෝගාතුර වෙලා ඔත්පල වෙලා. තරුණකම ලැබුණොත් ලාබාලකම ලැබුණොත් ලැබිච්ච දේ අයිමි වෙනවා. අයිමි වෙන්නේ වයසට ගිහිල්ලා ඉසකෙස් පැයිලා දුර්වල ස්නායු දුර්වල වෙන තමයි. මේ ධර්මතාවය මේ කියන හැම නාම රූපයක් තුළම තියෙනවා. අපි දැන් මේ වර්තමාන ජීවත් වෙන්නේ ඒක තුළ තමයි. ඔබ වහන්සේ තපවත් වෙනවා. මම තපවත් වෙනවා. ඔබ වහන්සේගේ අපවත් වීම ගැන මම කම්පා වෙන්නේ නැහැ. හේතුව ඔබ වහන්සේ මට මුණගැහෙන පළවෙනි දවසේම මම දැක්කා ඉපදුනා, වයසට ගියා, ලෙඩ වුණා. තව එකක් තියෙනවා සතර ධම්මීති. ඒකත් එනවා. එනකම් ඇසුරු කරන්න පෙර සංසාරේ ගනුදෙනුව මතු වුණා. ඒ අතරවෙන එක එනකම් පොඩි කාලයක් තියෙනවා. ඒ කාලය වෙනකම් ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් සෑයීමටපත් වෙනවා. උන්වහන්සේ අපවත් වෙන බව මම දන්නවා. මම අපවත් වෙන අවුරුද්ද, මාසය, දිනේ, වෙලාව, මොහොත එතකොට මගේ ළඟ ඉන්න කට්ටියත් මම දන්නවා. ඒ කට්ටිය මගේ ළඟට එනකොට එනකොට මම දන්නවා මේ කට්ටිය ලං වෙන්නේ අරකට තමයි. ඒ පරිසරේ මේ හැදෙන්නේ, ඒ නාම රූප ටික මේ හැදෙන්නේ. මාව මේ සමගන්නන්න මේ කට්ටිය ලං වෙන්නේ. නමගේ කාලය හරි. හිටපු කට්ටිය, ඉන්න කට්ටියගේ ඒ රූප දකින්නකොට ඒව මතක් වෙනවා. මේ ලෝකයේ අම දෙයක් මේම තමයි. මේ මිනිසත් භවය අර්ථවත් කරන්නට ඕනේ. මේ ලෝකේ අපි ඉපදුනා. ඉපදෙන්නට හේතුව කවුරුත් අදලා දුන්නා, අපි තමයි සකසුවේ. අපි තමයි හේතු ඇදුවේ. අපි හදාගත්ත හේතුවෙන් අපි ඉපදුනා. ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද්ද කරන්න ඕනේ? ඒ හේතුව නැති කරන්න ඕනේ. ඉපදීමේ හේතුව නැති කරන්න මොනවද කරන්න ඕනේ? මේකේ තියෙන නිවැරදි දේ දකින්න ඕනේ. නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය. වැරදි දැක්ම නිදහස් වෙන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. මේ තරම් සංසාරේ ඉපදිලා, ගුරුවරු මුණ ගැහිලා, බුදුවරු ඇසුරු කරලා, කමඨාන් වඩලා, භාවනා කරලා, බණ අහලා, ඉගෙනගෙන මේ හැමදේම කරලා තාම මේ නාම රූප හඳුරන්නේ නැහැ නේ අපි. තාම නිවැරදි දැක්මක් අපට නැහැ නේ. නිවැරදිව දකින්න අපි දක්ෂ නැහැ නේ. තාම අපි දකින්නේ වැරදි ලෙසනේ. හේතුඵල ධාමෙන් එතකොට මේ නාම රූප දකින්නක වැරදිද කියලා ප්‍රශ්නයක් එනවා. ඇයි එහෙම හේතුඵල ධාමෙන් මං දකින්නක දැන් ඔබ වහන්සේ කියනවානේ මේ තාම අපි දකින්නේ වැරදි ලෙස කියලා. එහෙම දකින්නකත් වැරදිද එනං? ඔව්, එහෙම දකින්නකත් වැරදි. හේතුඵල ධාමෙන් මම දකින්නයි වෙන ක්‍රමයකට දකින්න බැරිද? මේ නාම රූප දකින්න දහසක් ක්‍රම තියෙනවා. ඒකෙන් එකකයි මට පේන්නේ තව 999ක් තියෙනවා මම නොදකින්න. ඒක දැක්කද නෑ? එහෙනම් දැන් දකින්නෙත් වැරදි ක්‍රමයකට තමයි. දැනුතයා නිවැරදි ක්‍රමයකට දකින්නේ. දැනුතයා වැරදි එකකින් දකින්නේ. ඔබ වහන්සේ පෙර සංසාරේ මට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දරුවෙක් වෙලා හිටියාය කියලා මම දකිනවා. ඒක සම්මාවක්. එහෙම දකින්න බුදුහන්තුරුත් කියන එහෙම හැමෝම වෙලා හිටියයි කියලා. දැන් එහෙම දැක්කයි කියලා ඒක නිවැරදිදක්මක්ද? පුද්ගලයේ සත්‍යයක් නෑ කියන දැක්මට සාපේක්ෂව දැන් මට වැරදිලා නැද්ද? වැරදිලා. කොහොමද ඒක නිවැරදිදක්මක් වෙන්නේ? පුද්ගලයේ සත්‍යයක් නෑ කියලා දකිනවා. ඒතර පෙර සංසාරය අම්මේ තාත්තේ දරුවෙක් වෙලා හිටියයි කියන එක ඒක වැරදිදක්මක් වෙනවනේ. හේතුඵල ධාමයට අනුව අපි මුණ ගැවුණා. ඵලයට අනුව හේතුවක් සැකසුණායි කියලා හිතන්න බැරිද? පුළුවන්. හැමෝටම බණ කියන්න ඕනේ කියලා අපි ඵලයක් ඇදුවා. ඒ ඵලයට හේතුවක් ඇදුණා මුණ ගැසෙන. අයි මුණ ගැහින්න තුම එක කාටද කියන්නේ? කියන්න ඕන නිසා මුණ ගැවුණා නෙමේ. කියන නිසා මුණ ගැවුණා. එහෙනම් මේකේ කෝපද නිවැරදි දැක්ම? ක්‍රම 1000කට සාපේක්ෂව මම දකින්නේ එකයි. නොදකින දේ 999ක් තියෙනවා. හැම අවබෝධයක් තුලම තියෙන්නේ Taman දකින දැක්ම පමණයි. නොදකින දැක්ම මංවා මේ දකින දේ සමානව 999 වාරයකින් තියෙනවා. දස වාරයකින් 100 වාරකින් 999 වාරයක් තියෙනවා. නොදකින පැත්ත එකයි තියෙන්නේ දකින පැත්ත. මේක යම්කිසි කෙනෙක් දකින්න පුළුවන් නම් එයා නිවැරදි තැන ඉන්නවා. ලැබෙන්නේ පින තිබිච්ච නිසා, කුසල් තියෙන නිසා. එහෙමද? තවත් කෙනෙකුගේ දෙයකින් ලැබෙන්න බැරිද? බුදුහාඳුරන්ගේ පිනට කුසලයට සාසනය පැවිදිකම ඉන්න මට ලැබෙන්නේ නැද්ද? දැන් මම දීලා නැහනේ. මට පින් නැහනේ. එතකොට මං මේ ලබන්නේ ඇයි? බුදුහාඳුරන්ගේ පිනට. එහෙනම් මේකේන හැම සම්මා දිට්ඨියක්ම සම්මා දිට්ඨි තමයි. ඒ සම්මා දිට්ඨිය වශයෙන්ම නොදකින තාක්කල් යම්කිසි කෙනෙක් මේක සම්මා දිට්ඨියමයි කියලා දැක්කම එයා මිත්‍යාවට එනවා. එතන එයා සම්මා දිට්ඨිය හයිමි කරගන්නවා. මේකත් සම්මා දිට්ඨියක් තමයි. එයා නිවැරදි තැන ඉන්නවා. මේකමයි සම්මා දිට්ඨිය කියලා දැක්කොත් එයා මිත්‍යාවට ඇවිල්ලා ඉවරයි. ඇයි? 99ක් එයා දකින්නේ නැහැ. 999ක් එයා දකින්නේ නැහැ. එකයි දකින්නේ. ඒක විතරමයි කියපු ගමන් නියත මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් මේක නිර්මාණය වෙනවා. මේකත් සම්මා දුට්ටියක් තමයි. එයා හරි තනේ නැයි. එයා දන්න තව තේරෙන්නේ නැති ඒවා ගොඩාක් තියෙනවා. දැන් මෙතන තියෙන විචිකිච්ඡාවද නෑ. නිවැරදි දැක්මක්. සැකයක් නෙමෙයි නිවැරදි දැක්මක්. මම දකින්නේ පොඩ්ඩක්. 10කින් එකක්. 10න් එකක් දකින්නේ නෑ. මොන සම්මා දිට්ඨිය වුණත් මම දකින්නේ මේ පොඩ්ඩක්. තව ගොඩාක් තියෙන මට නම් දකින්නේ නැති ඒවා. ඔබ වහන්සේ පොඩ්ඩක් මේට වඩින්න කියලා කියනවා. ඔබ වහන්සේ මේට වඩින එකයි මම ඔබ වහන්සේ ළඟට වඩින එකයි අතර වෙනස මොකද්ද? නෑ, ගුරුවර ගෝලය අයින් කරන්නකෝ. ඒක අයින් කරන්න. ඔබ වහන්සේ මෙතනට වඩින එකයි මම එතනට වඩින එකයි අතර වෙනස මොකද්ද? ඔච්චරනේ තියෙන්නේ නිවැරදිදක්මට. ආයි මොනවද වඩන්න තියෙන්නේ? ඔච්චරයි වඩන්න තියෙන්නේ. මේක ආයතන වලින් දකින්න ඕනේ. නිවැරදිව දකින්න ඕනේ. සතර ඉරියව්වෙන් දකින්න ඕනේ. ඔබ වහන්සේ මෙතනට ආවොත් අපි දෙන්න අඩියක් විතර පරතරෙන් ළඟ මුණ ගැහෙනවා. මම එතනට ආවත් ඒකම නේද වෙන්නේ? එතකොට දැන් ඔබ වහන්සේ මෙතනට එන එක ක්‍රියාවකුයි මම එතනට එන එක ක්‍රියාවකුයි කියලා එකක් තියනවද? දෙකම එකයි. මේක දැන් කොහමද අපි ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක සසඳන්නේ කියලා බැලුවාම කුසලයේ කියන්නේ අකුසලයක ක්‍රියාකාරීත්වය. අකුසලයේ කියන්නේ ඒ මේ දෙක මේ විදිහට දැක්කේ අපි. ලැබෙන්නේ ඇයි? අයිමි වෙන්න. ලැබෙන්නේ අයිමි වෙන්න. එතකොට ලැබෙනවා කියන කුසලය අකුසලේ ක්‍රියාකාරිතයි. කවදරි මේක නැති වෙනවා. නොලැබෙන්නේ අකුසලේ. ඇයි නොලැබෙන්නේ? කවදරි ලැබෙන්න තියෙන නිසා. ඒ කුසලය නිසා තමයි මේ අකුසලේ ක්‍රියාත්මක වෙන්නේ. අරකම තමයි. මෙතනට ආපු එකයි මෙතනින් එතනට ගිය එකයි ක්‍රියා දෙකක් වශයෙන් පේනවා පුදුජන කෙනාට. අපේ ආර්ය කෙනාට පේනවා දෙකම එකයි කියලා. අකුසලයේ නිසා කුසල් ක්‍රියාත්මක වෙනවා. කුසල් නිසා අකුසලයේ ක්‍රියාත්මක වෙනවා. දැන් මිනිසු බයිනවා. වාචාවට අපි ගත්ත. බයිනවා. බයින්නේ ඇයි? නැවත බැනුන් ඕහන්න. ඇයි බැනනම් පස්සේ කිවරනේ? එතකොට බැනුන් ආන්නේ නැයි කියන ඒ සැප නිසා තමයි මේ බැනුන් ආන්නේ. එතකොට නිතරම මේ ආර්ය ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ අනාර්ය ධර්මයට සාපේක්ෂව. අනාර්යක ක්‍රියාත්මක වෙන්නේ ආර්යයට සාපේක්ෂව. මේක දකින්න දෙකේ දෙක තුලම තියෙන එකම ක්‍රියාකාරීත්වය. කුසල් අකුසල් දෙක එකම මානසිකත්වයෙන් දකින්න පුළුවන් නම්. ලාභයයි අලාභයයි දෙක එකට සාපේක්ෂව දකින්න පුළුවන් නම්. ප්‍රශංසාවයි නින්දාවයි දුක සැප දෙකම කැමැත්ත අකමැත්ත එක විදියට දකින්න පුළුවන් නම්. අටලෝදාමෙන් නිදාස. අටලෝදාමෙන් නිදාසෙච්ච කෙනාට මේ ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඉපදීම නැවතුණා යাবি. අද ලෝකේ ගොඩාක් කට්ටිය අටලෝදාමෙන් නිදාස් වෙලා නැහැ. නිදාස් වෙන්න දක්ෂකම නැහැ. ඒගොල්ලේ ඒ ක්‍රමේ දන්නේ නැහැ. මිනිස්සු ගොඩාක් කැමති මේ ලැබෙනවටද නොලැබෙනවටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් බහුතරය 99%ක්ම මිනිස්සු කැමති ලැබෙනවට. හැබැයි 1%ක් අර නියපිඩේ පස් වාගේ එහි කට්ටිය කියන නොලැබෙනවට කැමති. ඇයි? ලැබුණාම අහිමි වෙනවා. ලැබෙන්නේ අහිමි වෙන්න තමයි. දුකයි. නොලැබෙන්නේ අයිමි නොවෙන්න සැපයි. ඒ නිසා නොලැබෙනවට කැමතියි කියලා කියනවා. අඹුවක් ලැබිලා අයිමි වෙනකොට හඬනවට වඩා දරුවෝ ලැබිලා අයිමි වුණාට පස්සේ හඬනවට වඩා රස්සාව නිලතල බලතල ලැබිලා අයිමි වෙනකොට හඬනවට වඩා ගෙවල් දොරවල් හදලා බෑනලේලි හැවිල්ලා මේක උරුමකම් කරලා අපිව පාර්ත දානකොට මාළු මඩමට දානකොට හඬනවට වඩා ඉඩකඩම් අරගෙන මේවා අපේ සහෝදර බලෙන් අල්ලා ගන්නකොට හඬනවට වඩා හොඳ නැද්ද? ඒවා මොකවත් ඉවි නොකර ඉන්න එක අඳන්න හේතුවක් නැහැ. අඳන්නේ මොකටද? ඉඩම් නැහැ. ඒ නිසා ඉඩම් පිළිබඳ දුක නැහැ. ගෙවල් නැහැ. අයිති කරගන්න දෙයක් නැහැ. දරුවෝ නැහැ. ඒ නිසා ඉතන්ද දෙයක් නැහැ. වස්තුවක් නැහැ. ඒ ගැන හදාසක් නැහැ. දැන් මේ මනුස්සයාට දුක තියෙනවද? හැබැයි ලෝකේ 99%ක්ම බහුතරයක්ම කැමැති ලැබෙනවට. නියපිඩේ පස්සල පුංචි කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට මිනිස්සු කියන පිස්සු කියලා. ඇත්තටම මේගොල්ලන් විතර ඔළුව හරියට වැඩ කරන්නේ. ඒගොල්ල කැමැති ලෝකේ කිසිම දෙයක් නොලැබෙනවට. දායකව නොලැබෙනවට. ඉඩකඩම් නොලැබෙනවට. සේනාසන විහාර නොහැදෙනවට. වස්තු සම්පත් නොලැබෙනවට. භික්ෂුව අරමුදල් ඇති නොවෙනවට ඒගොල්ල කැමැතියි. ලැබෙන්නේ නැති තරමට ප්‍රශ්න නැහැ. ලැබෙන තරමට ප්‍රශ්නක් තියෙනවා. ඒ ගඟ මධ්‍යම ප්‍රතිපදාව. ඒ ගඟ මැදින් උපතිපදාව. එගොඩ ඉන්න කෙනා දුකකින් අන්තේ ඉන්නවා. ගවය හැත, අඹුව හැත, දරුවෝ හැත, වෙල හැත, වී ඇත කියලා එයා දුකේ ඉන්නවා. සසරෙන් එතර වෙලා සැපෙන් ඉන්න තථාගතයන් වහන්සේ මොකවත් නැ ඒ නැ කියන කෝණින් එක දකින්නවා. එයා ඇත කියනකොට බුදුහාමක ගවයෝ නැ බඳින්න ලනුත් නැ වැස්ස ප්‍රශ්නයක් නැ ඔබ වැප. දරුවොත් නැ අඹුවොත් නැ ප්‍රශ්නයකුත් නැ වැස්ස ඔබ වැපම් කියලා කියනවා. විහිත් නැ පැහිලත් නැ කපලත් නැ අතුත් නැ වැස්ස ඔබ වැපම් කියලා කියනවා. බලන්නේ මානසිකත්ව දෙකක්.